සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප බලාපොරොත්තු වන්නේ සතුට ලැබීම පිළිබඳව බුදුදහමෙහි සඳහන් දේශන සංක්ෂිප්තව දැක්වීම. අද අප මේ සිදු කරන්නේ මේ දේශනා මාලාවෙහි සේවන දේශනාව. මේ දේශනා මාලාව පුරාම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුණේ අපේ තියෙන මානසික දුක් පීඩා දුරු කරලා සැබෑ සතුට ලබන මාවත. ආරම්භයේ පටන්ම ඒ සඳහා අප බුදුදහමේ තියෙන සාධක උදාහරණ ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළා. සමස්ත බුද්ධ ශාසනය කියන්නේම සතුට ලබන මාවත. හිතේ තියෙන දුක් පීඩා දුරු කරලා ආධ්‍යාත්මිකව සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන මාර්ගයත්, අප වටා සිටින අය සතුටෙන් පවත්වා ගනිමින් බාහිර පරිසරය විසිතුරුව තබා ගැනීමේ මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ප්‍රතිඵලයේ විදියට ජීවත් වන කාලයෙහි දිනෙන් දින සතුට සැනසීම වැඩි කර ගනිමින් අපට කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා. ඒ අතර මරණින් මතු ජීවිතයත් සුගතිගාමී කරගන්නටත්, විශේෂයෙන්ම ජීවත් වන කාලයේදීම ජරා මරණාදී දුක්ඛනේ නිදහස් වීමටත් භාගතුන් වහන්සේ අනුශාසනා කළා තියෙනවා. අනේ අනුශාසනාවන්හි ප්‍රධානතම කාරණය තමයි අප කොයිතරම් දුරට හිත පිරිසිදුව සතුටෙන් පවත්වා ගන්නවාද කියන කාරණය. හිතේ පිරිසුදුකම ඇති වෙච්ච පමණටයි ජීවිතයේ සතුට සැනසීම වෙන්නේ. හිත යම්කිසි විදියකින් අපිරිසිදු නොවතින් දුක් කරදර කම්කටොළු අපේ ජීවිතය තුළට එනවා. මෙන්න මේ සඳහා තමයි භාගතුන් වහන්සේගේ සමස්ත දේශන මාලාවම ගොනු කරලා තියෙන්නේ, සංක්ෂිප්ත කරලා තියෙන්නේ. සබ්බ පාපස්සකරණං කියපු විදියට සියලු පාපයන්ගෙන් දුරවීමත්, කුසලස් උපසම්පදා කියපු විදියට කුසල සිද්ධ කිරීමත්, සචිත්ත පරියෝදපණං කියපු විදියට සිය සිත සංවර කර ගැනීම, දමනය කර ගැනීම, පිරිසුදු කර ගැනීමත් මේ සඳහා අප විසින් කළ යුතුව පවතිනවා. එහිදී මූලික වශයෙන් ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම සහ මද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ දුස්රිත් පහෙන් අප වෙන් වෙන්නට ඕන, වැළකෙන්නට ඕන. අන්න ඒ තුළින්ම අපට ජීවිතේ ලොකු සතුටක් සැනසීමක් ලැබෙනවා. අත්‍යසුඛ කියපු විදියට තමා යමක් හම්බ කරනකොට ධාර්මිකව හම්බ කරනවා නම්, ඒ හම්බ කරපු දේ ධාර්මික දෙයක් නම් ඒකෙන් තමන්ට සතුටක් ඇති වෙනවා. භෝග සුඛ කියපු විදියට ධාර්මිකව හරි හම්බ කරන දේ භුක්ති විඳිනකොට සතුටක් ඇති වෙනවා. මම මේ භුක්ති විඳින්නේ මගේ ළඟම ඥාති මිත්‍රාදීන්ට පරිත්‍යාග කරන්නේ ධාර්මික උපයපු දේ කියලා හිතනකොට සතුටක් ඇති වෙනවා. අනන සුඛ කියපු විදියට ජීවිතයේ කරදරයක් බරක් ඇති නොවන විදියට නයනවී ඉන්නවා නම් ඒකෙනොත් තමන්ට සතුටක් ඇති වෙනවා. අනවජ්‍ය සුඛ කියපු විදියට සිය ජීවිතය ගැන හිතනකොට අත්වාද බය, තමන්ට තමන්ගේ හදවත දොස් පවරන්නේ නැත්නම් දඬ බිය, සමාජයෙන් තමන්ට දඬුවම කිම්බියක් ඇති නොවෙනවා නම් දුගති බිය කියපු විදියට මරණයෙන් මතු ජීවිතයේ තමන්ට බයක් නැත්නම් මෙන්න මේක අනවජ්‍ය සුවයෙන් ලබන සැනසීමක්. නිවැරදිව සමාජ ජීවිතය ගත කළා කියන කරුණෙන් තමන්ට සතුටක් ඇති වෙනවා. මෙලෙස සීලෙන් ඇතිවන සතුට ආධ්‍යාත්මික සතුට තවදුරටත් වර්ධනය කර ගැනීම දක්වාම අපට උපකාරවත් වෙනවා. ඊළඟට කුසලස් උපසම්පදා කියපු විදිහට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අප පුළුවන් තරම් දුරට කරන්නට ඕන. ඒ ආරම්භක පියවර දානය, පරිත්‍යාගය, අත්හැරීම, අප සන්තකව දේවල් කුඩා දෙයක් හෝ කුඩා සතෙකුට දෙන ආහාරය ඉඳන් අපේ දෙමව්පියන්ට දෙන ආහාර පාන, එයට කරන සංග්‍රහ සැලකිලි ඔස්සේ සංඝරත්නයට දෙන දානය, බුද්ධ පූජා පැවැත්වීම දක්වාම මේ කාරණය අපට විවිධාකාරයෙන් සිදු කරන්න පුළුවන්. අන්නේ දානයේ ප්‍රතිඵල විදියට ප්‍රීති මුදාරම් වින්දති දාසා කියපු ආකාරයට දන් දෙන තැනැත්තා උතුම් මෝසුයක් භුක්ති විඳිනවා. ඒ වගේම නිතර පින් වැඩෙන, සදා පුණ්‍යක් පවඩන පින්කම් විදියට දක්වන ආරාම රෝපා, වන රෝපා, ඒ ජනා සේතුකාරක ආදී වශයෙන් දැක්වෙනවා. ආරාම තැනීම, වන පෙත්මන් ඇති කිරීම, ලිම්පොකුණු ආදී කරවීම, මෙන්න මේ ආදී සෑමදාම පින් වැඩෙන පින්කම් සඳහන් කරනවා. ඒ වගේම සේතු පාලං ආදී නිර්මාණය කිරීම. මේව බොහෝ දිනාට බොහෝ කලක් සතා සිව්පාවට මනුෂ්‍ය වර්ගයාට බොහෝ කාලයක් ආහාර පාන සඳහා, හෙවන සඳහා උපකාරවත් වෙනවා නම් අන්න ඒකත් Tamante ගැන හිතනකොට ලොකු සතුටක් ඇතිවෙන හේතුවක්. උදෑසන තමන් අවදිවුණු මොහොතෙහි Tamante පේන්න මලක්, ගෙඩියක් හැදෙන ගහක් තියෙනවා නම් ඒක Tamante සතුට ගෙන දෙන කාරණයක් වෙනවා. මේ ආකාරයෙන් ආරම්භ වන මේ ආධ්‍යාත්මික සතුට තමාරකින පංචශීලය ගැන හිතනකොට වඩාත්ම සතුටටපත් වෙන්න පුළුවන්. ඊළඟට මේ සීලෙන් සතුටටපත් වෙන තැනැත්තා සමාධි අරමුණක් භාවිත කරමින් හිතේ කෙලෙස් දුරු කරනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධාතු මනසිකාරය, ආනාපාන සතිය ආදී මේ කිසියම් සමත කමඨානම් භාවිත කරනකොට හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ ක්‍රමෙන් දුරු වෙනකොට තමන්ට වඩාත්ම සතුටක්, ආධ්‍යාත්මික සුවයක් දැනෙනවා. අන්නේ සුවය මේ මිනිස් ලෝකයේ ලබන සතුටට වඩා බොහොම ඉහළ සුවයක්. දිව්‍ය ලෝකයේ සතුටත් ඉක්මවල ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ ලබන සතුට කරා අපට ළඟාවන්නට පුළුවන් සමත කමටහන් ඔස්සේ හිත නීවරණයන්ගෙන් දුරු කිරීමෙන්. එහිදී තමා භාවිත කරන කමටහනට අනුව විතක්ක, විචාර, ප්‍රීති, සුඛාදී මේ ධානාංග උපචාර මට්ටමෙන් හෝ වේවා අර්පණ මට්ටමෙන් දිනු කරගන්න පුළුවන් නම් ඒක අපේ සතුට වඩාත්ම දිනු වෙන හේතුවක්. මේ ප්‍රතිඵල විදියට වෛර කරන අතුරින් අපට වෛර නොකර ජීවත් වෙමින් සතුටටපත් වෙන්න පුළුවන්. මානසික පීඩා තියෙන, මානසික වියවුල් තියෙන පිරිස අතරින් අපට මානසිකව නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්. ලෝභයෙන් දැඩිව වෙලී සිටින ලෝක අතරින් අපට නිර්ලෝභීව වාසය කරන්න පුළුවන්. කෙලෙස් බහුලව වාසය කරන ලෝකයේහි නිකලෙස් වාසය කරන්න මේ හේතුවක් වෙනවා. මෙලෙස දියුණු කරගන්නා වූ මේ ආධ්‍යාත්මික ප්‍රගතිය වඩාත්ම දියුණු වෙන නම් අප සමත භාවනාවෙන් දියුණු වෙනවත් එක්කම විදර්ශනා භාවනාව දියුණු කරන්නට ඕන. සමත විදර්ශනා දෙකම දියුණු කරලීමේ ප්‍රධාන භාවනා කමටහනක් විදියට ආනාපාන සතිය දේශනා කරනවා. වර්තමානයේ තුල හිත තියාගෙන ආස්වාස් ප්‍රස්වාසය ගැන අප නිතර සිහිය නුවණ දිනු කරනවා නම් හිත සමාධිමත් වෙනවා. අන්නේ සමාධිමත් වෙච්ච සිතින් අනිච්ඡානුපස්සී විහෙරති, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිණිසග්ගානුපස්සී කියන විදියට මේ විදර්ශනාව වෙත නැඹුරු වෙන පුළුවන් නම් අප බාහිර රූපේ නිරෝධය නුවණින් දකිමින් අභ්‍යන්තර නාමයන්තේ නිරෝධයත් නුවණින් දකිනවා. මෙන්න මේ දෙකම නුවණින් දැකීමෙහි සිහිය සහ නුවණ දිනු කිරීමේ ප්‍රතිඵල විදියට අපට නොපිළිකුල් දෙෙහි පිළිකුල් වශයෙන්ොත්, පිළිකුල් දෙෙහි නොපිළිකුල් වශයෙන්ොත් ඒ දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් මධ්‍යස්ථවත් ඉන්න පුළුවන් විදියට අපේ අභ්‍යන්තර චිත්තසංතානය සම්පූර්ණයෙන් වෙනස් කරගැනීමේ හැකියාව කුසල සංඥා දිනු කිරීමේ ප්‍රතිඵල විදියට අපට උදාවන ප්‍රධානතම ආනිසංසය. මෙන්න මේ විදියට රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියපු විදියට නාම රූප දෙකේම සිත දුරු කිරීමේ ලබන කෙලෙසුන්ගෙන් දුරු කිරීම තමයි නිබ්බානම් පරම සුඛං කියපු විදියට උතුම්ම සුවය විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිරෝගී කමෙන් ඇති කරගන්නා වූ මේ සුවය සතුටෙන් දිනු කරගෙන විශ්වාසවන්තය ගොඩනගාගෙන ඒ තුළින් තමන්ගේ සතිමත් බවම සිය මිතුරා බවට පත් කරගෙන නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ උතුම් සදහම් මඟ අප උපයෝගී කරගනිමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්ම දේශනා මාලාව උපකාරයක් වේවා කියලා අප ආශිර්වාද කරනවා. හැම දෙනාටම තුනුරුවන් සරණයි.